සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ ධර්මයේ ගැඹුරුම ස්වභාවය වන හේතුඵල ධම තුලින් ඇතිවන්නා වූ උද්‍යබ්බේ ඥානය ලබා ගැනීමෙහි වැදගත්කම පිළිබඳව දේශනා කළා වූ අනුශාසනය. ධම්මපදයේ සහස්ස වර්ගයේන 14 වෙනි ගාථා ධර්මය. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උද්‍යව්වයන් ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ උද්‍යව්වයන්. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම වැයවීම නොදක වසර 100ක් ජීවත් වෙනාට වඩා කිසියම් කෙනෙක් මේ ජීවිත යථාර්ථය වූ ස්කන්ධ ධාතු ආයතනන්හි හට ගැනීම හා නිරෝධය දකිමින් ජීවත් වන එක දවස උතුම් කියන කාරණයයි මෙහිදී සඳහන් කරන්නේ. අපේ ජීවිතයේ ස්වභාවය තමයි සමස්ත ජීවිතය කියන්නේ නාම රූප විඥාන, නැත්නම් නාම රූප, එහෙමත් නැත්නම් රූපාදී ස්කන්ධ පංචකය, නැත්නම් චක්වාදී ආයතන, එහෙමත් නැත්නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් දැක්වෙන ධාතු 18. මේ හැම දෙයකම ස්වභාවය තමයි හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. ඉතිමස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්හි මෙය හට ගන්නවා. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් නිරෝධයට පත් වෙනවා. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදෙනීම්, ආහාර, ස්පර්ශ ආදී මෙන්න මේ හේතු ඇති කල්හි මේ කාරණා හට ගන්නවා. හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. ඉමස්ස උප්පාදායි දං උප්පජ්ජති, ඉමස්ස නිරෝධායි දං නිරුජ්ජති. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරෝධවන, නැත්තං අහුත්වා සම්මුතං උත්වා නැබවිස්සති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී අංග වශයෙන් විස්තර කළ අපේ මේ ජීවිත පැවැත්ම හැම මොහොතෙම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත්වන ස්වභාවය දකිමින් වාසය කරන එක දවස උතුම් කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරන්නේ. එහෙම නොදෙක අපි අවිද්‍යා සාගතව වසර 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය සැබෑ ජීවිතයක්, උතුම් ජීවිතයක් විදියට සලකන්නේ නැහැ. ලෝකයේ ස්වභාවය තමයි ලෝකයේ සම්පූර්ණම දුක මත පිහිටලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? මේ දුකේ හට ගැනීම හා නිරෝධය නොදකින සත්‍යයා ඇසින් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, කයට පහසක් කියන මේ ඇස ආදී ආයතනවලට පතිත වන රූප ආදී අරමුණු වර්තමානයේ හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙලා අප මනසින් තේරුම් ගන්න මොහොතෙහි මෙහි යථා ස්වභාවය නොදකින නිසා අපේ හිත රූපය තුල බැසගෙන ස්පර්ශ සමුදයන්තේ වාසය කරමින් අප දුක සමග කාලය ගත කරනවා. මේ නොදැනීම නිසා අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් කියන මේ සසර පැවැත්ම තුල වාසය කරමින් භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං කියන මේ ජරා මරණ ව්‍යාධි ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග ආදී මේ අනේක විද දුක් සමුදාය අප නිරතුරු ඇසුරු කරන්නේ මෙන්න මේ නොදැනීම නිසා. මේ යථා ස්වභාවය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තනම් ඔහු ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය වශයෙන් මේ ධාතු වශයෙන් ඔහු අනිත්‍යතාවය දකිනවා. ඒ වගේම රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සඤ්ඤා සංඛාර විඥාන වශයෙන් ස්කන්ධ පංචකයෙහි සමුදේවය හට ගැනීම නිරෝධය ඔහු දකිනවා. වෙනත් විදියකින් කියනවා නම් ඇස අනිත්‍යයි, චක්කායතන අනිත්‍යයි, රූපායතන අනිත්‍යයි වශයෙන් ආයතනවල හට ගැනීම නිරෝධය ඔහු දකිනවා. මෙන්න මෙහෙම දකින හැම මොහොතකම ඔහු බාහිර ලෝකයෙන් නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමයන්තෙන් නිදහස් වෙනවා, මේ දෙකේම නිදහස් වෙනවා කියලා කියන්නේ ඔහු දුකෙන්, ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී අනේක විධ දුක් සමුදායෙන් ඔහු නිදහස් වෙනවා කියන කාරණය. වෙනත් විදියකින් කියනවා නම් යත්ත නාමංච රූපංච අසේ සංඋපරෝජ්‍යති පටිගං රූප සංඥංච එත්තේ සා චිද්දතේ ජටං කියපු විදියට ජටා සූත්‍රයේ දැක්වෙන විදියට මේ යථාර්ථයේ දකිමින් සතර සතිපට්ඨානය තුල අකණ්ඩව හික්මෙන තැනැත්තා ඔහු දකිනවා මේ නාම රූප දෙකම හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය දැකලා ඔහු ස්පර්ශ නිරෝධේ සාක්ෂාත් කරලා දුකෙන් නිදහස්ව කාලය ගත කරන කෙනෙක් විදියට දක්වනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සීක භූමියට පත් වෙනටත් සීක බවට පත් වෙච්ච කෙනාට අසීක බව නම් වූ අරහත්ත්වේ සාක්ෂාත් කිරීම සඳහාත් අසීක භූමිය නම් වූ අරහත්ත්වේ සාක්ෂාත් කළ උතුමෙකුට අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානතෙක් සුවදාය වාසය කිරීමටත් උන්වහන්සේ එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. ඒ කුමක්ද? ඒ තමයි රූප වේදනාදී මේ ස්කන්ධ පංචකේහි හට ගැනීම, නිරෝධය, ආස්වාද ආදීනව නිස්සරණ යලි යලි තුනෙන් දකින කියලා. ඒ නිසා අපේ ජීවිතේ ලබා දිය හැකි උතුම්ම ඵලය තමයි දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් නිදහස් වීම සනිටුහන් කරෙන්නේ එක අතකින් අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයන්ගෙන් අපේ හිත මුදවා ගන්නට ඕන. අනිත් අතින් නාමයන්තෙන් චිත්ත චෛසික වලින් අපේ හිත මුදවා ගන්නට ඕන. මේ අන්ත දෙකේම හිත මුදවා ගන්නට තියෙන ඒකායන ප්‍රතිපදා විදිහට දේශනා කළේ ආර්ය ශ්‍රණගික මාර්ගයේ වාසය කරමින් සතර සතිපට්ඨානය ජීවිතයට අඛණ්ඩව පුහුණු කරමින් මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරෝධය, සමුදය, වය දකින උද්‍යව්‍යගාමිනී පඤ්ඤාවෙන් වාසය කිරීමයි බුදුරජාණන් වහන්සේ අපට ඉහලින්ම අනුශාසනා කළ තියෙන්නේ. මෙලව ජීවත් වෙන සමදනාගේම ඒකායන අභිලාෂයේ දුකේ නිදහස් වීම බුද්ධෝත්පාද කාලයේ ඉබදෙච්ච ෂණ සම්පත්තිය ලද කෙනෙක්ගේ ජීවිතයේහි ඒකායන බලාපොරොත්තුව ඒ ශාසනය තුලදීම සමස්ත දුක් සමුදායෙන් නිදහස් වනට. අනේ නිදහස් වීම සඳහා හිතේ පිවිතුරු බව පාරිශුද්ධත්වයේ ලැබීම සඳහා භාගතුන් වහන්සේ දේශනා කළේ මේ හේතුඵල වලින් හටගත්තු සංකතෝ සියලක්ම සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරයන් අනිත්‍යයි සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාරයන් දුකයි සබ්බේ ධම්මා අනාත්තා සියලු ධර්මතාවයන් අනාත්මයි කියන මෙන්න මේ ස්වභාවය යම්කිසි කෙනෙක් යලි යලිත් නුවණින් දකිනවා නම් ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ සමග්ගෝ විසුද්ධිය මෙන්න මේකයි විසුද්ධියට පාරිසුද්ධත්වයට ලෝභ ద్వේස මෝහ කියන අකුසල මූලයන්ගෙන් සපුරා සිත නිදහස් කරගැනීමේ පිරිසුදු කරගැනීමේ ඒකායන මාවත විදියට භාගතුන් වහන්සේ දේශනා කළේ. එනිසා අපේ ජීවිතේ ලබා දී හැකි උතුම් වටිනාකම උතුම් කුසලය තමයි රූපාදී ස්කන්ධ පංචකය අසාදී ආයතන චක්කු ධාතු ආදී ධාතු 18 මේ හැම දෙයක්ම හේතු ඇති කල්ලි හට ගන්නවා හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මේ උද්‍යබ්බේ ගාමිනී ප්‍රඥාව උදිවැය දකිමින් වාසය කිරීම අපේ ජීවිතයේහි මූලික අභිලාෂය මූලික කාර්යතවය බවට අප පත් කර ගන්නට ඕන. අන්න එවැනි ජීවිතයක් ගත කරන එක දවස උතුම් බව දේශනා කළා. එහෙම නැතුව අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ගිලිලා ස්පර්ශ සමුදයන් තින්දිමින් රූපය තුළ හිත බැසගෙන ජරා මරණ ඇසුරු කරමින් වසර 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය උතුම් ජීවිතයක් ඉදිරියට සලකන්නේ මේ සම්බුද්ධ ශාසනයක් ලද අනගි මොහොතේ අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දී හැකි විදියට දුකේ නිදහසන මේ මාර්ගය තුළ ඉදිමින් උද්‍යබ්බේ ගාමිනී ප්‍රඥාව සාක්ෂාත් කරගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා කටයුතු කරන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණයේ මේ කුසලියත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.